බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා බුදු රෝහණ වන්දේ සදහම් රෝහණ වන්දේ සංඝ රෝහණ වන්දේ උතුම් තෙරෝහණ බැතින් වන්දේ බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සම්පූරිතා පමිත පාර මිතා බලේන විඳන්සියෝ කෙල කෙලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝ තේනාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙස්ත්වා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතයන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතයන්ති ධම්මං සරණං ගච්ඡාමි තතයන්ති සංඝං සරණං ගච්ඡාමි ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සික්ඛාපදයේ සමාදන් වෙමි ආරක්ෂා කරමි එම සික්ඛාපදයේ අන් අයටත් සමාදන් කරවමි. එහි යෙදීම සඳහා උනන්දු කරවමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සික්ඛාපදය සමාදන් වෙමි. ආරක්ෂා කරමි. සොරකමෙන් වැළකීම නම් වූ මේ සික්ඛාපදය අන් අයට සමාදන් කරවමි. එහි යෙදීම සඳහා අනිත් අය උනන්දු කරවමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සික්ඛාපදය සමාදන් වෙමි. එය ආරක්ෂා කරමි. වැරදි කාම සේවනයෙන් වැළකීම සඳහා අන් අයද සමාදන් කරවමි. එහි උනන්දු කරවමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සික්ඛාපදය සමාදන් වෙමි. එය ආරක්ෂා කරමි. බොරු කීමෙන් වැළකීම සඳහා අන් අයද සමාදන් කරවමි. එහි උනන්දු කරවමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පතුර හා මද්‍රව්‍යයේ භාවිතයෙන් වැළකීම නම් වූ සික්ඛාපදය සමාදන් වෙමි. එය ආරක්ෂා කරමි. මත්පතුර හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම සඳහා අන් අයද සමාදන් කරවමි. ඔවුන් ඒ සඳහා උනන්දු කරවමි. මේ පංචශීලය අද දින පුරා මා ඉතා හොඳින් ආරක්ෂා කරමින් අන් අයට අභයදානය දෙමින් අන් අයගේ දේපල සුරක්ෂිත කරමින් අන් අයගේ ගෘහස්ථ ජීවිතයට ගරු කරමින් වචනයෙහි සත්‍යතාවය විශ්වසනීයත්වය ආරක්ෂා කරමින් මගේ සිහිය නුවණ මැනවින් පවත්වා ගනිමින් අන් අයටද ආදර්ශයක් ආශිර්වාදයක් වන ලෙස අද දිනේ පුරාම ගත කිරීමට මා දැඩිසේ අදිස්ථාන කරමි. මා වටා සිටින අන් අයටද නිරතුරුව මා සිත සාන්තිය ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ දේනුව මගේම දේනුවක්සේ දකිමින් අන් හැම දෙනාට මා මෙත් සිතින් සෙත් පතමි. පංචශීලයේ ආරක්ෂා කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මගේ හදවතෙහි පවත්වා ගනිමින් ඉතාම සතුටින් සැනසීමෙන් ධාර්මිකව සහ දැඩි උත්සාහයෙන් වෙරවීරිය වඩමින් අද දිනේ ඉතාම සාර්ථකව ගත කිරීමට මා දැඩිසේ අදිස්ථාන කරමි. මා සිටින නිවසේ පටන් මේ මුළු විශ්වයේ පුරා සිටින හැම දෙනාටම මාන්නේ මෙත් සිතින් සෙත් පතමින් ඒ අයටද සියලු යහපත අභිවෘද්ධිය සෙත සාන්තිය වේවා යන පැතුමෙන් මා නිරතුරුව මෛත්‍රී සාගතව කාලය ගත කරමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛේය වේරා. කායෝ ගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. සක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝහෙති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛේය වේරා. කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීච පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛේනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. නමාමි සංඝං මුනි රාජ සාවකං සන්තා සදා හොන්තු සුඛේය වේරා. කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. මායාසුතෝ සුගත සාක්ඛිය සේහනාතෝ ජාතක් කනේ සපද සාවබේ සංකමිත්වා. යස්මින් උදේරයි ගිරං වරලුම්බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි. යස්මින් නිසංජ වජිරාසන වන්දනේන ජෙත්වා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධිඥානමවගම්ම විහාසි සම්මා තං බෝධිචේතිය මහං සිරසා නමාමි. සංකම්පයං දසසහං සියලෝක ධාතුං දේසේසියන්ත්‍ර භගවා වරදම්ම චක්ඛං බාරාණසීපුර සමීප වනේමි ගානං තං ධම්ම චේතිය මහං සිරසා නමාමි. කත්වාන ලෝක හිත මන්ත හිතංජනාතෝ ආසීති කෝව උපවත්තන කානනම් හි යස්මින් නිසංජ ගතවා නිරුපාදේසං නිබ්බානචේතිය මහං සිරසා නමාමි. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ද බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මාසම් බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු වුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ සත්තාදේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තං භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ අපරිමාණ වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සංසාර සාරෝග විනීතනී සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසිං පනමේ බෙසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැඩ පැතිර නැනති දිරිමත් රං පතක් මලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැම් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බෙමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වදෙනෙම් නිතිපතා පින් සරුන් මහසඟන සෙත් සේරේ දෙන මහගුණ මුහුදානම් සත්හට වන බව දුකට වේදානම් තෙත්ගන දුරු දුර ලන දෙනේ දානම් සෙත් සතෝ සින්නම දෙම්මුනේ දානම් ඇම පමණින් පැවසෝමුනේ දැන තතෝ මෙම හැම දෙන බලවයි දැක්විය යුතුම් තම තම නැන පමණින් දැනගත යුතු මම නම දෙම් සදහම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරියොත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරුමා සඟගන සොබනා මුදුනත් බැඳ නමදින් බැති පෙමිනා පිපිපියොම් වනයක් ලෙසින් තුම් ලෝවි පුලමන නන්දනා අති මහත් ගුණයෙන් උතුම් පෙරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලිලෝ සතුන් වෙත අමනිවං සුව කැන්දනා බැති කුසුම් මතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා සුගති දුන් හද උල්පතේ මෙත් සිහිලසින් කල තාගෙනා ලෝවි දුන් මුව පියුමගින් අමදිය කඳක් සේ වැහුනා පාපයෙන් මුදවා සතුන් දුක් වේදනා සංසිඳුවනා ඒ අමා සදහම් ගඟේ කිමිදී කරන්නෙමි වන්දනා නොමතලා මල්ගෙන යමින් රොන් බිඟුරලක් සේ හැසිරෙනා සිත් සතන් නොපෙලා දනන්ගේ ගන්දනව්වල වඩිමිනා මුනිතුමන් දෙසු මග යමින් සදහම් පැනින් සිත් නහවනා අති උතුම් මහ සඟරුවන් බැතියෙන් කරන්නෙමි වන්දනා යෝ අද තම් පවරෝ මනුජේසු සක්කෙමුනි භගවා හත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ තං සෝග තං සරණත්ත මොපේමි රාග වේරාග මානේ යමසෝඛං ධම්මම සංඛත මප්පාටේකෝලං මදෝරමි මං පගෝනං සොවිබන්තං ධම්මමි මං සරණත්ත මොපේමි යත්තච දින්න මාහම් පලමාහෝ චතුසුචේසෝ පුරේසයෝගේසෝ අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමි මං සරණත්ත මොපේමි චක්කවරංකේත රත්ත සෝපාදෝ ලක්කන මන්දේත ආයත පන්හි චාමර චත්ත විභෝසිත පාදෝ එසහි ස්තොයිහ පිතානරසිහෝ සක්ලකුණින් සැදිරත් පැහැපාදේ ලක්ෂණ ඕවිලුඹින්දිගුපාදේ චාමර සේසත සැදුන පාදේ ඒ ඔබගේ පිය වූ මුනි දුන්වේ සක්්‍ය කුමාර වරෝසු කුමාලෝ ලක්කන විත්තේත පොන්න සරීරෝ ලෝකහිතාය ගතෝනර වීරෝ ඒසහිතොයි ඇපිතානර සීහෝ සාකය සිවුමෙලි පොත් කුමරුන්වේ ලක්ෂණයෙන් පෙරේ පොන් සේරෝරක්වේ ලෝවැඩ සාදනුවස් වැඩියේ වේ ඒ ඔබගේ පිය වූ මුනි දුන්වේ පොන්න සසංකනි භෝමුක වන්නෝ දේවනාරාණ පියෝනර නාගෝ මත්ත ගජින්ද වේලාසිත ගාමි ඒසහි තොයි ඇපිතානර සීහෝ පොන්සඳ වන්මුව රැස්න් ඇති පායා දෙවුමිනිසුන් පිය සීලිය බෝවා මත්ගිනි දුන් ගමනින් සැරසෙයා ඒ ඔබගේ පිය බුදු රාජා පත්තිය සම්භව අංග කොලිනෝ දේව මනුස්සනමංසිත පාදෝ සීල සමාධි පාසෙට්ටෙත චින්තෝ ඒස හේතුයි හැපිථානරසීහෝ උසන් කොල කැත්න් කොල ලත්න් උපතේයා දෙව්මිනිසුන් වැඳි පායුගලේයා සීල සමාධිය ලත්න් සිතවේයා ඒ ඔබගේ පිය බුදු රාජා ආයත යුත්ත සුසන්ටෙතනාසෝ ගෝපමුකෝ අභිනිල සුනෙත්තෝ ඉන්ද ධනු අභිනිල බමුකෝ ඒස හිතුයි හැපිථානරසීහෝ දික්වටනාසය ලාලිතවේයා නිල් නෙතු හා දෙබෙමින් යුතු වේයා දේදුනුවන් පැහැයෙන් දිලිසේයා ඒ ඔබගේ පිය බුදු රාජා වට්ට සොමට්ට සොසන්ටෙත ගීවෝ සීහහනුමිග රාජසරීරෝ කංචන සොජ්ජාවි උත්තම වන්නෝ ඒස හේතුයි හැපිථානරසීහෝ යුත් පමණින් සැදිගේවය ඇත්තේ සීහහනුත් සීහ දේහය යුත්තේ රන්බඳු දුල් සමතුන් පැහැයුත්තේ ඒ ඔබගේ පිය මුනි දුන්වේ සිනෙන්ද සුගම්බිර මංජු සුගෝසෝ හිංගොල බන්ධු සොරත්ත සොජිවහෝ වේසති වේසති සේත සොදන්තෝ ඒස හේතුයි හැපිථානරසීහෝ තුම් මනරම් හඬකින් යුතු වන්නේ රත් පැහැගත් දිව උත්තම වන්නේ විසකි දත් යුතු වන්නේ ඒ ඔබගේ පිය මුනි දුන්වේ අංජන වන්න සුනිල සුකේසෝ කංචන පට්ට විසුන්ද ලලාටෝ ඕසදි පණ්ඩර සුන්ද සුඋන්නෝ ඒසහි තුයි හැපිතානරසිහෝ නිල් පැහැගත් මුදු කෙස් යුතුවන්නේ රන් පට වන්නලලින් බැබලෙන්නේ සිරිසිරි කෙස් රොදකින් සැරසෙන්නේ ඒ ඔබගේ පිය වූ මුනි ගච්ඡති නීල පාතේ වියෝ ඡන්දෝ තරගනා පරිවේටිත රූපෝ සාවක මඤ්ඤගතෝ සමනින්දෝ ඒසහි තුයි හැපිතානරසිහෝ තාරක රාසියකින් වටලන්නේ නිල් අඹරේ දෙසි පොන් සඳ වෙන්නේ සාවකයන් සමගින් වැඩඉන්නේ ඒ ඔබගේ පිය වූ මුනි දුන්වේ බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නන්ති මයිහං භයං සදා ධම්මෝති ලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නන්ති මයිහං භයං සදා සංඝෝති ලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නන්ති මයිහං භයං සදා ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝස යොන්දේව ගනා පසන්නා ඒතේන සංචේන ජයං සෝතුයිහං. බුද්ධානං ජීවිතස්ස නසක්ඛා කේනචි අන්තරායෝකාතුං. බුද්ධානං චම්බන්න රන්සේනං නසක්ඛා කේනචි අන්තරායෝකාතුං. බුද්ධානං දස්සින්ස මහපුරිස ලක්කනානං නකේනචි අන්තරායෝකාතුං. බුද්ධානං අභිහට චතුන්නං පංචයානං නසක්ඛාකේනචි අන්තරායෝකාතුං. ඉමේසං චතුන්නං අරේය සංචානං නසක්ඛාකේනචි අන්තරායෝකාතුං. ඒතේන සංච වංජේන අන්තරායෝ අසේසතෝ. මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධේ භවන්තු තේ. යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ. සම්මේව භෝතා සුමනා භවන්තු අතෝපි සංසංච සුනන්තු භාසිතම්. තස්මාහි භෝතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාචරන්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අම්පමන්තාම්. යංකෙන්ච වෙන්තන් ඉදවාහුරං වා සංගේ සුවායං රතනම් පනීතං. නනෝ සමන්නස්සේ තථාගතේන ඉදම් තිබුද්දේ රතනං පනීතං. ඒතේන සංචේන සුවන්ති හෝතු. කයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ. නතේන ධම්මේන සමත්තේ කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සංචේන සුවත්ති හෝතු. යම් බුද්ද සෙන්තෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ. සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සංචේන සුවන්ති හෝතු. යේ පුංගලා අට්ට සතම් පසන්තා චත්තාරියේ තානි යුගානි හොන්ති. තේ දක්කිනෙයා සුගතංස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි. ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සොම්පයුන්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්තේ පන්තා අමතං විගයිහ ලන්දා මුදා නිම්බුදින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම් බිවාතේ බි අසම්පකම්පියෝ තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පන්සති ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාසිතේ හොන්ති බුසම්පමන්තා නතේ භවන්නට මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්ඛාය දෙට්ඨේ විචිකිඤ්චිතංච සීලම්බ තන්වාපි යදන්ති කිංචි චතෝහ පායේ ච බිම්පමුන්තෝ චතාභිඨානානි අභම්බෝ කාතුම් ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝ සෝතංස පටිච්ඡාදාය අභම්බතා දෙන්ට පදන්ස වුන්තාම් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුප්පිතංගේ ගිම්හාන මහසේ පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති ධීරා යතායං පදීපෝ ඉදං ති සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු අරඤ්ඤේ රොක්ක මූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හාක නොසියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙන්තං නරාසභං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං නොචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙන්තං අනුන්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බේතං තං වා ලෝම හංසෝන හෙන්සතිති ඒතේන සංච වංජේන සොත්ථිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිසෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් බෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය